මේ නපිගෙනා වහබෝතල් මේක මේ රණවිකල් සිංහ මහත්තයාගේ වහබෝතල්. දැන් පාතාලේ සම්බන්ධ වෙලා අතේ මහත් රවි කරුණානායක මහත්තයා මෙන්න එතුමාගේ වහබෝතලේ. මහබැංකු අධිපතිතුමාට පුළුවන් හවුලේ වහබොන්ට ඉතිහාසයේ ලොකුම හොරකම කරලා මෙන්න මේ වහබෝතලේ. අපේ මංගල සමරවීර මහත්තයා ඊයේ රෆල් එකක් අදිනවා කියනවා මීටිපිට එන අය. මංගල සමරවීරට මෙන්න මේ වහබෝතලේ ඕන්නම් මේක සියාකර ගන්න පුළුවන් තඹසුදායක. මයංගන ප්‍රාදේශීය ලේකම්තුමාට ලියුමක් ගහනවා හරින් පනාන්දු මහත්තයා. මයංගන විශ්ව තුල වැලි පර්මිට් දෙනවා නම් UNP සංවිධායක උපාලි සේනරත්නගේ අහලම සබ් බෙදන්න බෑ. මෙන්න වැලි සුදාගේ වහබෝතලේ. බලාපොරොත්තු වෙනවා වෙලාවක මාදුලාවේ ශෝපිත හාමුදුරන් වහන්සේගෙන් වෙලාවක් අරගෙන මේ වහබෝතල් ටිකත් අරගෙන ගිහිල්ලා උන්වහන්සේට කියන්න එක්කෝ මේ අයට වහබොන්ට කියන්න එහෙම නැත්නම් වහාම තනතුරට ගිහිල්ලා ආශ්‍රෙන්න කියන්න.